අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෙහි භික්ඛවේ සත්තා තුබ්බන්න සමයං කායේන සුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ සුතුබ්බන්තෝ භික්ඛවේ තේ සංසත්තානං උති. සවන් දෙීමට සූදානම් වූ සිටින ධර්මයේ ගැඹුර වටහා ගැනීමට ප්‍රේතරව ඒ තුලින් මෙලොව වශයෙන් ධර්මයේ සැනසීම උදා කරගෙන ඉති බලාපොරොත්තු වෙන සදහවක් පින්නතුනි. අපි සතියන්ත ධර්ම දේශනාවන් සලස්තුනේ ක්‍රමයෙන් විවිධ කරුණු ගැඹුරට පැහැදිලි කරමින් ඔබේ ප්‍රඥාස විවර කරමින් සිටිනවා. අපිට ධර්මයේ ශ්‍රවණය කරන සමහර පින්නතුනි දුරකතනින් නමකලා යම් යම් ගැටලු තැන් නැත්නම් යම් යම් දේවල් ඉදිරිපත් කරන ලබනවා. ඒ අපේ ධෛර්යයෙන් හේතු වෙනවා. ඒ අහන අසන ලබන යම් යම් පැහැදිලි කිරීම් වලට අදාළ ධර්ම දේශනාවන් ඉදිරියේදී අපි කරන්න කල්පනා කරනවා. නිසා එහෙම ගැටලුවන් පිළිබඳව විමසනකක් ඉතාම හොඳ දෙයක් වශයෙන් අපි සැලකම ගන්නවා. එතකොට අපට ධර්ම ශ්‍රවණාදිලාසි අපේ හිතවතුන් කොයි වගේ පැත්තෙන්ද ගැටෙන අඩුවලා තියෙන්නේ මොනවාගේ අයිට තියෙන ගැටලු කියන මේ කාරණිය දැනගන්න ලැබෙනවා. ඒ අනුව අපිට ඉදිරි ධර්ම දේශනා ගලපන්නට පුළුවන්. එසේනම් අපි අදත් තිබඳු කරුණක් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා අපි අවධානය යොමු කරමු. මා මාතෘකා පාඨයේ වශයෙන් ඉදිරිපත් කළ මේ සූත්‍ර කොටස තිබෙන්නේ අංගුත්තර නිකායේ තිකණ පාඨයේ මංගල වග්ගයේ කියන මේ කොටසෙහි. මේ සූත්‍ර 10 වලින් තියෙන සමහර තැන්වල සූත්‍ර වලට වෙනම නැහැ නම් බාවදී කොටස ආදී වශයෙන් තිබෙන්නේ. මේ සූත්‍රය කලකට පෙර මාත කියන එක ඇති වෙන අදහසක් තියෙනවා. ඒ අදහස සමාජයේ යම් යම් අවස්ථාවලදී මා ඉදිරිපත් කර තිබුණා නම් ගුවන් විදුලි ධර්ම දේශනාවක් වශයෙන් මේ අදහස පැහැදිලි කරලා තිබුණේ නැහැ, පැහැදිලි කළේ නැහැ. නමුත් මට හිතෙනවා මේක මේ සමාජයට පැහැදිලි කරලා දෙන්නට දැන් සුදුසු කාලයයි. අපි කරන පැහැදිලි කිරීම බොහෝ දෙනා දැන් ශ්‍රවණය කරලා තිබෙන නිසා මුදුනේ දේවල් අසා ගන්නට දරා ගන්නට උන්ට බාධාවක් නැති දෙවි. බලන්න මෙන්න මෙහෙම කල්පනා කරලා. සාමාන්‍යයෙන් අපි ඔබ යම් කිසි කෙනෙක් මුණ ගැසුවත් එහෙම උදෑසනක අපේ සිංහල ව්‍යවහාරයට අනුව දැක්කල ඉතා මනරම් වචනයක් දුන් ලබනවා අන්නයි සඳහා ආයු බෝවන් දීර්ඝාසු ප්‍රාර්ථනා කිරීමක් පවතී. හැමෝම ජීවිතෙන් ආසා බැරින් අපි දැක් එක්කත හෝ ඒ කැමති ආකාරයකට සාචාර සමාචාර කිරීමේදී බොහෝ ආයුෂ වෙන්නට කියලා කියනවා. මා දන්න ආදරණීය නෑනි කෙනෙක් ඉන්නවා. එතුමිය තමන්ගේ වෞද්‍යලික වෛද්‍යරයා ළඟට බෙහෙත් ගන්න ගිහින් බෙහෙත් නියම කරපුවම ආපසු වෛද්‍යවරයාටත් දීර්ඝායු වේවා කියලා ඉන්නේ. එතුමියත් දීර්ඝායු සම්පන්න කෙනෙක්. බලන්න එතුමිය තුළ තියෙන කාරුණික බව වෛද්‍යවරයාට දීර්ඝායු වේවා කියලා ඉන්නේ. හැමතැන ප්‍රේම උදව්වක් ලැබුණාම එතුමියගේ ප්‍රකාශය වෙන්නේ කෘතඥතාවය වෙන්නේ දීර්ඝායු වේවා කියන එක. ඒ වගේ අපට මේ සමාජයේ දැනගන්න ලැබෙනවා අසන්න ලැබෙනවා යන්නේන ගමන් ඉංග්‍රීසි පරිවර්තනයක් සිංහලට තියෙනවා නැත්නම් සිංහලට කියන්නෙම නෑ සමහර විට good morning good afternoon good night කියන මේ වචන ටිකක් අපි අහනවා ඒ වුණ කෙනෙක් දන්නවා ඒ කියන්නේ සුබ උදෑසනක් සුබ මධ්‍යහනයක් සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් සුබ රාත්‍රියක් ආදී වශයෙන් එහෙම කිව්ව සමගින් සුබ වෙනවද ඒ කියන්නා මේ හදවත ඒ කියන අවස්ථාවේදී සුබ පතන කිසිම අත්දැකීමක් හැම විටම තියනවද කියලා මට කල්පනා වෙනවා එහෙම කියන්න හේතුව ඉදිරියට මම පැහැදිලි කරන්නම් මාතෘකාවට අදාළ කොටසට ගිහින් ඒක තුලින් මේක ගන්න එක සුදුසුයි කියලා තමයි මම කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මම හිතන්නේ බ්‍රිතාන්‍ය රටක් වශයෙන් කිරීටක් වශයෙන් පහළ වෙන්න පෙර අපට බ්‍රිතාන්‍යෙන් හුරු දෙයක් තමයි මේ අපි අද ඉදිරිපත් කරපු වචන තුන. බ්‍රිතාන්‍යට උපහින්ද ගිය කියලා හොයාගන්න කවුරුත් දන්නේ නැහැ. සමහර විට පාලි දෙපිටේ පරිහරණය කරපු අය ඒ ආශ්‍රයෙන් මේ වචන තුන හදාගත්තද කියලා හිතන තරමට බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම දවස සුබ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒක දවස සුබ කරගන්න අවශ්‍ය නම් උදෑසන දවල් හෝ සන්ධ්‍යාව හෝ ඒ සුබ වෙන ආකාරය වචනයට සීමා නොකර බුදුරජාණන් වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කරලා තිබෙනවා. අපි අද පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඒ කරුණ තමයි. බලන්න මේ පාළි පාඨයේ මාර්ගිටපත් කළ. යෙහි වික්‍රේ සත්ත. මහණෙනි කිසියම් සත්වේක. සත්වේ කියලා තුහන් නැතන ඉතින් මේ ස්වර්ගයක් කියලා ගන්න වෙනවා මොකද? අනිත් සත්වෙන් දෙහි දේවල් තේරෙන්නේ නැහැ නේ. එතකොට මෙතන සත්වේ කියන මානස්ත්‍රි පුරුෂ දීපැවිදි දෙදෙන් තුරා යෝනම තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. උබ්බන්න සමයේ. උබ්බන්න සමයන් කියලා කියන්නේ පාළි මුදැසන කාලය කියන එක. උබ්බන්න සමයේ කායේම සුචිරිතං චරන්ති. කයින් යහපත් දේවල් කරනවාද? සුචිරිතං චරන්ති කියන්නේ සුචිරිතෙහි යහපත් දේ හැසිරෙනවාද? වාචාය සුචිරිතං චරන්ති. වචනයෙන් යහපත් දේ හැසිරෙනවාද? මනසා සුචිරිතං චරන්ති. එතනොත් සුචිරිතෙහි හැසිරෙනවාද? හැසිරෙනවා නම් සුපුබ්බන් සුපුබ්බන් හෝ වික්‍රේ තේ සංසප්පානං ඒ සත්‍යයට සුබ උදෑසනක් අන්න බලන්න ලස්සනට කෙනෙකුට උදෑසන සුබ කරගන්නට නම් කයෙන් වචනෙන් සහ සිතින් සුචරිතං කරන්තියෙන් තන යහපති හැසගෙන තරෙනවා මේකමයි දවල්ට පැහැදිලි කරන්නේ දීවික්‍රේ සත්ත මධ්‍යන්තිකම් සමයේ. අනේ යම්කිසි කෙනෙක් මධ්‍යාහන කාලයේ කයින් වශයෙන් සිටින් සුචිත හැතරෙනවා. ඔහුගේ මධ්‍යාහනෙ සුබයි. දීවික්‍රේ සත්ත සායන්න සමයේ. අනේ යම්කිසි පුද්ගලෙක් සංඥා යාමේ කයින් වශයෙන් සිටින් කියන මේ කාරණාවෙන් සුචිත හැතරෙනවා. උට සංඥාවක් සුබයි. දැන් අන්න උදෑසන දවල් සහ සන්ධ්‍යාව සුබ වෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ අර්ථකථනයක් කියලා දෙනවා. ඒ කොහොමද කයින් වචනෙන් සහ සිතින් සුචරිතෙහි හැසිරෙන්නේ කියලා. ඒක අපි ඉදිරියට පැහැදිලි කරනවා කොහොමද කියන්නේ කියන එක. දැන් ඊට පස්සේ ගන්න කාය වචී මනෝ කියන මේ තුන් දරමුල් කොටගෙන හැසිරෙන සුචරිතයක් වගේම දුෂ්චරිතයක්ත් තියෙනවාද කියලා. අන්න එතකොට අපට අර පසුගිය ධර්මදේශනාවකදී පැහැදිලි කරපු කරුණු ටිකක් දෙන්න ගන්න සිද්ධ වෙනවා. අපි දන්නවා මේ ත්‍රිවිධ දුස්චරිතය කියලා කියන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කාමීච්ඡාචාර. සත්තසතුන් නරීම හොරකම් කිරීම කාමවර බැහැසිරීම. බොරු කේලම් පස්සහිස් වචනය මුල් කොටගත්. සිත මුල් කොටගත්තා වූ දැඩි ලෝභය බලවත් ලෝභය සහ ජාදුස්ති. මේවට කියනවා දුස්චරිත කාය දුස්චරිත වචී දුස්චරිත මන දුස්චරිත දැන් එහෙමනම් යම් කිසි පුද්ගලයෙක් තමන් කරන තියෙන ක්‍රියාවේදී කයින් දුස්චරිතයක් කරන්න නම් ආරම්භ වෙන්නේ වචනෙන් දුස්චරිතයක් නම් ප්‍රකාශ කරන්නේ මානසින් ලෝභ දේශ මෝහ මූලිකට උත්සාහ නම් කරන්නේ ඔහුට ඒ උදෑසන හෝ දවල්ක දවල් කාලයේ හෝ සාත්‍රයේ සුබ වෙනවද? ඔව් ඇසුර කරන අයට සුබ වෙනවද? එහෙමත් නැත්නම් යම් කිසි පුද්ගල සමූහයක් වශයෙන් ගත්කල නිරන්තරයෙන් කාය වචී මනෝ දුෂ්කරිත නම් කරන්නේ සතකට ජාතියකට ඒ තුළින් සුබ වෙනවද කියලා හිතන්න කිසි ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සර වෙලා මේ සමාජයේ දැනට සුබ නොවන හේතුව සමාජයේ කටයුතු වලදී අපිට හිතන පතන ආකාරයට සියල්ල සුබ නොවෙන්න හේතුව කුමක්ද කියන එක පැහැදිලි කරගෙන ඉන්නවා. දැන් බලන්න ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍ය. අපි අපේ රටේ යාන්ත්‍රික උපකරණ එන්න තමත්ෙන් කුසි රට කාර්මික රටක් වශයෙන් කොහොමද ගොඩනැගත් කරගත්තේ? එළ ගවයා සහ මේ ගවයා අවදාගෙන උගින් තමයි කුඹුරු සෑම කළේ. උගින් තමයි ගෑම් පෑගීම සියල්ල කළේ. එතකොට බොහෝ දරුවෝ කියන ආදරණීය වචනයක් ගොවියන් තුළ තවතින්නේ බුදුන් දැක නිවන් දැකපන් බොහෝ දරුවෝ කියන ආශිර්වාදයක් ප්‍රකාශ කරන්නේ ඔවුන් තුනේ තියෙන උදව්වට ඔවුන්ගෙන් කුතුහ සැලසීමක් වශයෙන්. දැන් එතකොට සමහර බෞද්ධ අයත් නැත්නම් අනිත් සමහර අයත් එක්ක ඉලන් රාත්‍රියේ මේ සත්තු හොරෙන් පන්නාගෙන ගිහිල්ලා මස් පිණිස ඝාතනය කරනවා. දැන් එතකොට ඔහු ආදායම සඳහා භාවිතා කරන්නේ මේ ප්‍රාණඝාතය නම් වූ කාය දුෂ්කරිතය නම් ඔහුගේ ජීවිතය සුබ වෙනවද? ඊළඟට යම් කිසි පුද්ගලයෙ දෙදරින් පිට වෙලා තවත් කෙනෙකුට ගියොත් ඔහුගේ චේතනාව තියෙන්නේ කිසියම් ආකාරයක තවත් කෙනෙක් කරවතා හොරකමක් කිරීම නම්. ඒකට බුදුන් වහන්සේ වදාරනවා ගාමේවා යදිවාරන්නේ යම් පරේසං මමයිනම් කියලා. ගමේ හරි ආරණ්‍ය හරි පරේසං අන්සයි සතු දේවල් හරි සංකීර්ණකේ තේරුම එකයි. රාජ සංතක දේවල් වලට පෞද්ගලික සංතක දේවල්. තේය අදින්නම් ආදීයති. නම් කිසි පුද්ගලෙක් මේ නදුන් දෙයක් ගන්නවා. ඒකට මේ කොටම කියලා කියන්නේ. එතකොට කෙනෙක් ප්‍රාත්‍රී වෙන්න පුළුවන්, අඳුරක් නැති වෙලා වෙන්න පුළුවන්, විශ්වලා ගැන වෙන්න පුළුවන්. එන්න නැත්නම් හොඳ ස්පනා පිට වෙන්න පුළුවන්. බින්දුවක් දැනීම තුළ නිසා තවත් නොමග යවීම තුළ, නීතිය නොමග යවීම තුළ මේ වගේ දේවල් වලට නම් ඔහුගේ කාලය ගත කරන්නේ නැත්නම් උත්සාහ කරන්නේ ඔහුගේ විලාව නැත්තම් උදෑසන සුබ වෙනවද? ඔහු කරන වැඩ නිසා ජාතියට සුබ වෙනවද කල්පනා කරලා බලන්න. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාරය ගැන මේක කතා කරන්න තියෙනවා. එහෙනම් මේ කාරණා ගැන කල්පනා කිරීමේදී ඒ වගේ සිදුවෙන සිදුවීම් තියෙනවා. ඔහු කල්පනා කරන්නේ උදෑ ඔහු ඇය කල්පනා කරන්නේ උදෑසන ඉඳලම ඒබඳු වැඩක් කරන්නද නම් ඒ පිළිබඳ සැලසුම් කිරීමේදී ඔහුගේ සිතේ තියෙනවද සුචරිතයක්? කාය දුෂ්චරිතයක් තියෙනවා. මෙවැනි තත්ත්වයන් යටතේ ඉගත් කල මනෝත් එහෙමයි. බොරු තරුස හිස් කේලම් කීම භාවිතා කරන්නේ හැම විටම ඒවැය ඇතුළත පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහ. දැන් තරුස කියන ඒ වගේම ගත්තාම බොරු කියන එක ගත්තාම ඇත්තටම තියෙන ද්වේෂ තියෙනවා. හිස් කියන එකත් කිසියම් මුලාවක් කියනවා හිස් වචන කියන එකේදී. කේලම කියන එකත් පවතින්නේ කිසියම් ආකාරයක මුලාවක් සමග ද්වේෂයක්. එතකොට මේ කාරණා යමෙක් කරනවා නම් යම් දවසක යම් මොහොතක ඔහුට සිදුවෙන්නේ කාය සුචරිතයක් නෙවෙයි වචී සුචරිතයක් නෙවෙයි කාය දුෂ්චරිතයක් වචී දුෂ්චරිතයක්. එතකොට ඔහු කරන තියෙන කාරණා නිසා ඔහුගේ ශරීර සෞඛ්‍යක සුව වෙනවා, ඔහුගේ මෙලොවට සුව වෙනවාද, ඔහුගේ තරලෝට සුව වෙනවාද? එහෙම නැත්නම් ඔවුන් බහුතරයක් ඔවුන් එකතු වෙලා ජාතියක් වශයෙන් යම් කාරණයක් කරොත් එහෙම රටකට එතකොට සුව වෙනවද කල්පනා කරලා බලන්න. ඊළඟට අනිත් කාරණයක් තියෙනවා මනෝ කියන වචනේ. අපි මේ කාය වචී දෙකටම මූලික වෙන්නේ මනෝ කියන එක තේරුම් ගන්න වෙනවා. මනසට ඉපදිලා තමයි කෙනෙක් කායත වචනට තියෙන්නේ. එතකොට කෙනෙකුට මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ කායත වචන දීලා ඉවර වෙලා නෙවෙයි. මනෝ ස්වභාවයෙන් හිතට එන විට එතනින් එහාට තවත් යවණයකදී තවත් චිත්ත වීතියකදී තමයි කායතක වචනට වෙන්නේ. මෙන්න මේ අතර කඩා ගන්න අවබෝධයක් තියෙනවා නම් තමයි අපිට මේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ සුචරිතයේ තේදෙන්නට ධර්මයේ තේරුම් නොගත්ත දෙයක් පුළුවන් කමක් නැහැ. අපි කියනවා දැඩි ලෝභය බලවත් සෝදේ මිත්‍යා දෘෂ්ටි කියලා. ලෝභ දේශ මොහ කියලා කියනවා. පසුගිය ධර්ම දේශනාවකදී අප ඔබට පැහැදිලි කළා මේ තුන එකට ඉදින්නේ නැහැ. ඉදින්නේ හැම විටම ලෝභ මොහ. ඒවත් ඇලීම සමුලාව, ඊළඟට ගැටීම සමුලාව කියන එක. ඒ කියන්නේ ලෝභ මොහ දේශ මොහ කියන එක. මේක අපේ සිතට අනන්ත වාරයක් පුරුදු කර තිබෙන නිසා නිරන්තරයෙන්ම සමාජකාරී කරද්දී, මහාමගයද්දී, දරුවන් සමග කටයුතු කරද්දී, සමාජයක් සමග කටයුතු කරද්දී තමන්ට රුචි පරිදි සිදු නොවන හැම විටකම මේ අවස්ථාවට ඔබට මොන දෙන්න මේකට බලන්න සිද්ධ වෙනවා. දැන් කල්පනා කරන්න අපිට එහෙමනම් සුරාව, සූදුව, දුරාචාරය වැනි ක්‍රියාදාමයන් පෞද්ගලිකව කෙනෙක් කරනවා නම් ඔහුගේ තියෙන්නේ කාය වචී මනෝ සුචරිතයක් දුෂ්චරිතයක්. නිරන්තරයෙන් මේ කාරණාවලින් ඔවුන් කාය වචී මනෝ දුෂ්චරිතයන් කරන්නේ. ඔහුගේ ආර්ථික විනාශ වෙනවා, ධනෙ, ඔහුගේ ශරීර සෞඛ්‍ය විනාශ වෙනවා, ඔහුගේ පෞල් දසු විනාශ වෙනවා. කොහොමද සුබ වෙන්නේ? තමන්ගේ අනාගතය සුබ වෙන්නේ නැහැ, පෞල් අනාගතය සුබ වෙන්නේ නැහැ, එතුලින් ජාතියේ අනාගතයවත් මට නම් දැනෙන්නේ එහෙම සුව වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා දුරදර්ශීව කටයුතු කරනවා කියන අපිට කාය වශයෙන් අපිට පැහැදිලි කරන්නේ කිසි විටකත් මේ දුරාචාරයන්ට නැත්නම් මේ දුෂ්චරිතයන්ට බලපත්‍ර ලබා නොදී සිටි කිසි විටකත්. එතකොට ඒක පණින නිලවුන්ට ඉනිමං බැඳීමක්. ඇතැම් විට සමහර රටවල යම් නීතිගත ක්‍රම උත්සාහ කරන සමනීක දේවල් සමහර මෙහෙත්ටි අදහස් වෙනවා. සමහර විට සූදුව නීතිගත කරන ලබනවා. සුරාව නීතිගත කරන ලබනවා. අත උත්සාහ කරන්න ඕන බෞද්ධරටක් වශයෙන් තින්නතුනේ එක සුරාසලක් හරි වහලා ගන්න ඇරලා ඇරලා දා ආපහු විවෘත කරන්න දෙන්නේ තවත් එක. ඒ වගේම සූදුව සම්බන්ධයෙන් දැක්කල අත උත්සාහ කරන්න ඕන තවත් එක සූදුකලක් හරි වහලා ගන්න විනා හරිද නෙමෙයි. ඒ විවෘත කරනයි කියලා කියන්නේ කාය වචී මනෝ දුෂ්චරිතයන්ට බලපත්‍ර දෙනවා කියන එක. බෞද්ධරටක එක දෙන්න පුළුවන්ද? බෞද්ධ ප්‍රතිපත්තියක් කියලා එක දෙන්න පුළුවන්ද? සුභානාගතයක් බලාපොරොත්තු වෙන අතකට සුභානාගතයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට සුභානාගතයක් බලාපොරොත්තු වෙන පෞලක පියෙකුට පුළුවන්කමක් තියනවාද? එහෙමනම් මේ කාය වචී මනෝ කියනා වූ මේ දුෂ්චරිත වලින් සුභානාගතයක් කරගන්නට. ඒ නිසා අන්න අපි කතා කළේ මේක තේරුම් නොගෙන යම් කිසි පුද්ගලයෙක් උදේ දවල් හවස නිරන්තරයෙන්ම හැසිරෙන්නේ මේ කාය වචී මනෝ කියන දුෂ්චරිතයන් තියෙද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අන්තර හැඟවීම ඔහුට කිසි විටකත් සුබ උදෑසනක් වන්නේ නැහැ. ඔහුට කිසි විටකත් සුබ දවාලක් වන්නේ නැහැ. ඔහුට කිසි විටකත් සුබ සන්ධ්‍යාවක් වන්නේ නැහැ. කිසි විටකත් ඔහුට සුබ දවසක් වන්නේ නැහැ. හැම විටම ඔහු කරන්නේ අසුබ දේවල්. එනිසා අනාගතය සුබ වන්නේ නැහැ. ආර්ථික වශයෙන්, අධ්‍යාත්මික වශයෙන්, පරලෝක වශයෙන් හැම පැත්තටම බලන්න. එනිසායි බුදුරජාණන් වහන්සේලාගේ උත්තමයෙන් නිබඳු ධර්මතාවයන් පැහැදිලි කරලා පෙන්නලා තියෙන්නේ අපි අපේ යහපත උදා කරගන්න කැමතිනම් අපි අපේ අනාගතය සුබ කරගන්න කැමති නම් අපව පාලනය කරගන්න වෙනවා. දැනට මේ පුතග්ජන තියෙන සමාජයේ තියෙන දෝෂය තමයි ලෝභ දේශ මොහ මූලයන් විසින් අපව පාලනය කරන ලදනවා. තේරුම් ගන්න මේ කාරණාව. ඒව අපපාලනය කරගන්න ඕන ධර්මයේ සරණේ. නමුත් පුතග්ජන කියන්නේ තේරුම පෙරතු ගාමි වෙන්නේ ප්‍රමුඛ වෙන්නේ ලෝභය, මොහය නැත්තම් දේශේ මොහය. ඒ සිතට ඒනිය ප්‍රතිඵලයක් වශයෙන් යම් කිසි ඥාන ශක්තියක් උපුරු කරන තියනවා නම් මේ මස්තම සිතට එනවා. ඒ විතර උතෝ ඇයට සිතෙන් නේම ඒව ක්‍රියාවට නගන්න. අන් අයට විනාශයක් කරන්න නැත්නම් හානියක් කරන්න එහෙම නැත්නම් තමන්ගේ ආත්මාර්ථය ජය ගැනීම සඳහා අර කිව්ව ප්‍රාණඝාතයක් කරන්න. අදත්තා දානයක් කරන්න. එහෙම නැත්නම් කාම විචාරයකට මනසින් තරසා දෙන්නේ ඊදෙන්න. එහෙම නැත්නම් බරුවක් පරුසයක් ඉස්සතෙන කියලාමක් කියලා බිඳුවන්න හෝසේ වගේ අවුලක් ඇති කරන්න. මේ පුරුද්ද අපි පුරුදු කරන් තියෙන දෙයක්. ළමා කාලේ පහ වෙනකොට ධර්මයේ ගැඹුරු වැටුනේ නැත්නම් ජීවිතේ ප්‍රමාණිකූලව ඉදිරියට එීමේදී පුතග්ජන කියන සමාජය තුළ බුද්ධජානන් මහන්සිය ආදරලා පිළිදෙන්නේ. ඔවුන් පාපකාරීන් වෙන්නත් පුළුවන්. කොන්තුන් නිසාමින් වෙන්නත් පුළුවන්. මේ දෙදොල්ලම තුළ තියෙනවා ලෝභ දේශ මොහ කියනවා මේ මූලයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ වෙනසා එවන සත්‍යයන් යටතේදී ඒ ඔවුන් කරන ක්‍රියාවන් සිදී ඒවට යටත් වෙන එක නැත්නම් ඒවා මූලික වෙන එක ඒ මූලයන් බලවත් වෙන එක උන්ට නවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අතරතුර යහපත් ක්‍රියාවක් කළොත් ඒවට යහපත් විපාක තියෙවි. නමුත් අර කියන වැඩිම නවත් ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ගැඹුරු දේ තේරුම් ගන්න ඕන සමාජය. ධර්මේ නම් වූ උත්තම වූ දේ තේරුම් නොගන්නා මිනිසෙකුට මේ සමාජ ජීවත් වෙන මිනිසෙකුට කියන එකෙන් කියන්නේ පිරිණියකට කියන එක නෙමෙයි මිනිස් වර්ගයාටයි ඕනෑම කෙනෙකුට. ජීවි හෝ පැවිදි, ස්ත්‍රී හෝ පුරුෂ. ජීවිත අවසානය දක්වා උන්වහන්සේ වදාරනවා පරිහාන ධම්ම නම් වූ සූත්‍රයේ මත මත මජ්ක්‍ධිමනිකාය හෝ පියන්නේ අමතර නිකාය වෙන්න පුළුවන් හරියට මතක් වෙන්නේ නැහැ. ජීවිත අවසානය දක්වා ඔහු අධ්‍යාත්මික වශයෙන් පරිහානිත කරගන්නවා. එහෙමනම් කාය දුස්තරිතේට වචී දුස්තරිතේට මනෝ දුස්තරිතේට කෙනෙක් ඉඩ දෙනවා නම් නීතිය ඉඩ දෙනවා නම් රටක ඉඩ දෙනවා නම් ඔබ දකිනවාද ඒ පුද්ගලයාගේ තෝ ඒ තවුලේ හෝ ඒ රටේ හෝ අනාගතයේ සුබදායි වෙන එක අපම අපගේ විනාශය කරා පානගෙනව නෙවෙයි. අපි අපේ වල කතා ගන්නව නෙවෙයි. මෙතන තේරුම් ගන්න ඕන කාරණාව මේක සමස්තයක් වශයෙන් නොවේ සිදුවෙන්නේ. සමස්තයක් වශයෙන් විනාශය සිදු වුණාට සිදුවෙන්නේ පෞද්ගලිකව එකෙක් වෙනා මත්තෙන්. එනවා එක් අය තේරුම් අරගෙන තමයි මේ කාය වචී මනෝ දුස්සර්ගයන්ගෙන් වෙන්වීමට අවශ්‍ය වන්නේ. ඒ වෙන්වීමට නිකන් පුළුවන්කමක් නැහැ. මේක ඕනෑම කෙනෙක් කියයි මේවා වැරදි කරන්න එපා කියලා. ඕනෑම කෙනෙක් හිතයි මම මේවා වැරදි කරන්නේ නැහැ කියලා. එහෙම සිතුවාට ඒ සිතුවිල්ල යටපත් වෙලා අවශ්‍ය මොහොතක ඔහු ලෝභයෙන් සහ මෝහයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් අන්දලෙනවා. අන්දන්තමං තදා හෝති කියලා ගාතාවක පෙන්වන්නේ. යම් ලෝභං සහ තේනරං. ඊට පස්සේ මිනිස්යාට ලෝභය විසින් ඔහු වහා දමනු ලබනවා. යම් දෝසං සහ තේනරං. දෝෂය විසින් ඔහු මුලා කරනු ලබනවා. යම් මෝහං සහ තේනරං. මෝහය විසින් ඔහු මුලා කරනු ලබනවා. ඒ මුලා වූ බුද්ධලයාට එතනින් එහාට තමා ජයග්‍රහණය කිරීම වැටහෙන්නේ. කවුරු හෝ පරාජයකට කවුරු හෝ විනාශයකට ලබන්නා වූ කාලකන්‍ය චුත්තිය තමයි ඔහුගේ ජයග්‍රහණය වශයෙන් කල්පනා කරනු ලබන්නේ. මේ පාලනයක් නැති ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ මනා විග්‍රහය. එහෙනම් අපි මේ කතා කරන්නේ මෙබඳු තත්ත්වයන්ට හඳුන්වනහම කිසිවිටක සුබ වෙන්නේ නැති එක පිළිබඳව. එහෙනම් අපි කොහොමද කායේන සුචිතං කරන්ති, වාචායේ සුචිතං කරන්ති, මනසාය සුචිතං කරන්ති, සුබ්බන්න සමයේ, මජ්ජන්තික සමයේ, සායන්න සමයේ කියන මේ සමයන් තුනේදී අපි ඒක එකටම ගන්න නිසා උදේ වෙනම දවල් වෙනම හවස වෙනම කතා කරන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් කයෙන් වචනෙන් සිතින් කියන කාරණාව වෙනම පැහැදිලි කරන්න අපි කල්පනා කරනවා. දැන් මේක සුචරිතං කරන්ති. යහපතේ හැසිරෙන්න ඕනේ. මේ යහපතේ හැසිරෙනවායි කියලා කියන්නේ දානි දෙනවම කියන එක නෙවෙයි. සිල් රකින්නම කියන එක නෙවෙයි. අපිට අසුදැනමක් අල්ලගෙන ඉන්නවා කියන එක නෙවෙයි. නිරන්තරයෙන් අපිට ජීවත් වෙනකොට යම් යම් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වචන වැඩ කරන්නේ කොහොමද? සිතනවා. ඊට පස්සේ ඒ සිතූ දේ වචනයට ගන්නවා. එහෙම නැත්නම් සිතූ දේ කායට දෙනවා. බුදුන් වහන්සේ සාරාස්තනට පැහැදිලි කරනවා චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. අහන්නේ කර්මය කියලා කියන්නේ චේතනාව. සිතා තමයි කයෙන් වචනෙන් මනසෙන් කර්ම කරන්නේ කියන එක. අන්න දැන් බලන්න මෙතන කර්ම කියන වචනේදී අන්න අර දුෂ්චරිතය කියන එක ගත්තහම ඒක තමයි කෞකම් කියන වචනෙන් පැහැදිලි කරන්නේ කාය වචී මනෝ දුෂ්චරිතයන්. එතකොට මේක සමාජයේ නැති බැරි කම්මත එමත් නැත්නම් ඇසුරු කරන අයගේ බලපෑම් මත ළමා කාලයේ පහවන විට යන්නම් දේවල් වලට මෙහෙම පෙළඹවීම ඇති වෙනවා. හොරු වෙනවා. නැති බැරි කම් නිසා දුගී දුක්කම් තත්කම් වැඩි නිසා සොරකම වැඩි වෙන බව උන්වහන්සේ චක්කවතිස්සම අභිසූත්‍රය යන තැන්වල පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම ඇසුරු කරන සමාජයේ නිරන්තරයෙන් තියෙන කර්ස වචනයක් නම් ඇසුරු කරන සමාජයේ නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ බොරුවක් කරන්න නම් අර මේ ගහේකට උල් කරන්න ඕන නැතිව වගේ ඒ මෞපියන්ගේ ඒ ඇසුරු කරන අයගේ ඇසුරෙන් නිරන්තරයෙන්ම වුණුත් ඒවට හැඩගැහෙනවා. මෙන්න මේ නිසා මෞපියන් වශයෙන් මෙන්න මේ නිසා වැඩිහිටි සහෝදර සහෝදරයන් වශයෙන් කිසිවිටක මේ අසුභවාදී මේ දුෂ්චරිතවාදී ක්‍රියාවක ගැන හිතන්න ක්‍රියාවක් ගැන ක්‍රියාවක් කරන්න ක්‍රියාවක් කියන්න වචනෙන් ඉඳ නැහැ. හේතුව ඔවුන් පිටපස ඔවුන් අනුකරණය කරන්න බලාගෙන ඉන්න ලාබාල පරපුර සිටිනා බැරි. හැම විටම මේ ලාබාල පරපුර මම දැකලා තිනවා අනුකරණයේදී හරිද වැරදිද කියලා බලන්නේ. කරන ඕනෑ දෙයක් අනුකරණය කරනවා. අන්න ඒ නිසා තමයි අපි අනුකරණය අනුගමනයේදී යහපත් දෙයක් පෙන්වුවොත් ඒක අනුගමනය වෙනවා. මේ නිසා මේ සමාජය සම්බන්ධයෙන් ගත්කල තරුණ තරපුරකට කියන දේ අහන්නේ නැහැ. හිතුවක්කාරයි. බණක දහමට ලැබි නැහැ. දේශසහගතයි කියන මෙබඳු චෝදනා එල්ල කරන එකේ තේරුමක් නැහැ. ඔවුන් මත 100%ක් වරදටටවා. ඔබ ආතසුකින් බලන්න වැඩි විචයන් වශයෙන් ඔබේ ජීවිතයට. ඉන්පසු ඔබ කල්පනා කරන්න. අම්මයි තාත්තයි දෙන්නා වශයෙන් ඔබ දෙලට කතා කරන්නේ ආදරණීයවද? කාය වචී මනෝ දුෂ්චරිතයෙන්ද? ඒක වශයෙන් ඔබ දෙවර තියෙන්නේ හොඳ සිහියෙන් යුක්තව ආදරණීය ත්‍යාගයක් කරගෙනද හම්බ කරගත්ත මුදලින් 80%ක් විතර තෝරා උට සුදුවට වියදම් කරලා ඉතුරු කීයෙන් මොනවා හරි අරගෙනද? එතකොට ඔබ මොකක්ද මේ සමාජයට දෙන ආදරය? අරදරු පරපුරට අපේ තාත්තා හිමයි කියලා බලන්න. මෙන්න මේබඳු තත්ත්වයන් තේරුම් ගැනීමේදී ඒ විතරක් නෙමෙයි තව එහාටත් ලෝක තියෙනවා පෙන්වන්න කරුණා. මෞපියන් සතිය ජීවිතය සැලසුම් කිරීමේදී සතිය දනන් දෙන්න වලදී මේ සියල්ල අර දරුවන් බලන් ඉන්නවා කියන හැඟීම තුල ගන්න වෙනවා. මම දකිනවා මෙතන ඉත මේ මේ මේ මේ වර්තමාන සමාජයේ මේවන විට සිදුවෙන සම්කිසි මව්පියන්ගේ නැත්නම් වැඩිහිටියන්ගේ විශේෂයෙන් මෙතන මත කාන්තාව බහැර කරන්න වෙන පිරිනිතක් සිතයි මේ චෝදනාව කරන්න වෙන්නේ හොඳට අහගන්න. ඔබ දැකලා තියෙනවාද කිසියම් ආකාරයකට ධර්මශාලාවක් වෙන දෙයක් හැරෙන විට ඔබේ නිවෙස්වල පවත්වන ධර්ම දේශනාවන් කිදී ඔබට විශාල ශාලාවක් නැහැ. ඉඩ තියෙන්නේ තුන්ති ශාලයක්. 50කට 60කට 70කට আদি වශයෙන් ඉඩ පාදවතිය ආකාරයට. මේ ධර්ම ශ්‍රවණය කරන ශාලාවේ වාඩි වෙන්නට වනහන්ට වාඩි වෙන ප්‍රතිශතය ඔබ ගණනය කරලා තිබෙනවාද? අපි 100ට ගන්නේ. 100ට ගත්තොත් 89ක් 90ක් වාඩි වෙන්නේ කාන්තාවන්, ගෙදර දෙන්නේ 3 දෙනෙක් විතරයි පිරිවිපක්ෂය වාඩි. ඔන්නර නිදහස් කරුණ ඉදිරිපත් කරාවි නිවස ඉඩ නැති නිසා. එම වාඩිලා ඉඳ බැරි නිසා මොන නිදහසට කරුණු ඉදිරිපත් කළත් ධන අවශ්‍ය වෙන්නේ ජීවිතයේ මුල ස්ථාවරට ගෙන යන්නට. ඔබ දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා නම් වැඩිහිටියන් වශයෙන් පිරිමි ධන නැසී යුතුයි, නැත්නම් ඈතට වෙලා පුටුවට වාඩිලා සිටිය යුතුයි කියලා ඔබගේ වැරදි ආදර්ශය දෙන්නේ ඔබේ විශේෂින් පුතාලාට නෙමෙයි. මේ නිසා තේරුම් ගන්න මේ කාරණාව. ධර්ම ශ්‍රවණයකදී විශේෂයෙන් නිවසේදී කාන්තා පක්ෂේ වුණත් තේරුම් ගන්න ඕනේ මේ දුෂ්කරිතේ වළක්වා ගන්නට නම් ශාලෙන් භාගයක් කාන්තාවන් වාඩිලා ඉතුරු භාගෙ පිටින් කියලා දෙන්න. එතකොට අනිවාර්යෙන්ම උන්ට බලපෑමක් ඇති වෙනව උනුත් ඇවිදින් වාඩි වෙ යුතුයි කියලා. ඔය ධනිස්සරිදණේක හරි පුණකේරිදණේක හරි පුංචි වේදනාවක්. බණනවාසා පාපකාරී කර්මයන්ට නැඹුරු වීම තුළ අපාගත වී විඳින්න සිදු වේදනාව වෞද්ධිය දහස් ගන්නවා. ඒ ගැන හිතන්ත වෙනවා. ඒ නිසා ධර්මයේ තියෙන එකට මගහරින්න පාපසුසුකමක් නැහැ. මේ වරද මම මගේ ළමා කාලයේ සිට දැකලා තියෙන දෙයක්. තවදුරටත් මේක සිදු වෙනවා කියනවා මේ වැරදි ආදර්ශය නිසා ධර්ම ශ්‍රවණය කරන තැනක අවුරුදු 15ක් 25ක් අතර පිරිමි පුතාලා හොයාගන්න හරිම අමාරුයි. අර සම්තර තාත්තලා බාත්තලා නෙවෙයිද මේ වැරදි ආදර්ශය දුන්නේ. ඔවුන් දුර්කලා නම් ධර්ම ශ්‍රවණය කරන තැනට වාඩි වෙලා ඉන්න වැඩි පිටියන් වශයෙන් එහෙනම් දරුවන්ටත් කියන්න ඕනේ දරුවෝත් වාඩි වෙන්න. ඔබ කොහොමද කියන්නේ ඔබ පැත්තකට වෙලා ඉඳගෙන ධර්මස්වණේ කරනකොට දරුවන්ට වාඩි වෙන්න කියලා. මේ නිසා ඔබේ දරු පරපුර බණ අහන්නේ නැති, ඉවසීම කියන එක පාවිච්චි කරන්න දන්නේ නැති, ගැතුමකදී ගහගන්න දැනගන්න කතා කතා ගන්න යන තැනටපත් වෙච්ච අය බවටපත් වෙලා තියෙනවා. ඒ නිසා එබඳු අය පිළිබඳව කල්පනා කිරීමේදී ඔවුන් අතර ගැතුම් බහුලයි. ඔවුන් අතර තුවාල කරගැනීම බහුලයි. ඔවුන් අතර සියදිනතා ගැනීම බහුලයි. ඒ තරම් පස්සට මේ නිසා මේක තේරුම් ගන්න ඕන. මේ වරද ඓතිහාසික වශයෙන් සිදුවමින් පවතිනවා. තවදුරටත් ඒ නිසා මේක හදාගන්න කල්පනා කරන්න ඔබ ආදර්ශය දෙන්න වැඩි හිටියන් වශයෙන්. ධර්ම ශ්‍රවණය කරන්න ඕන, ශ්‍රවණය කරලා තේරුම් ගන්න පිළිපදින්න ඕන. ජීවිතේටයි ධර්මය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක අහන්න වෙන්නේ 80ක් 90ක් ගොඩින් නොවේ පුළුවන් තරම් මුලදී. විශේෂයෙන් අවුරුදු 10 15 වගේ කාලවලදී යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක්. ඔවුන්ට මේ පරිහාන ධම්ම සූත්‍රයේ පෙන්වන පරිහානිය සිදුවෙනවා කියන එක වැටුණොත් එහෙම ධර්මයේ ගත්තේ නැත්නම් ජීවිත අවසානයේ දක්වාම එහෙනම් ඔවුන්ගේ පරිහානියෙන් වළක්වා ගන්න පුළුවන් ඉන්නේ මුල ඉඳලම මේක තේරුම් ගත්තොත්. ඔවුන් පරිහානිය අගට ගිහිල්ලා බණහන්ඳ වාඩි වෙනකොට බණ තේරෙනකොට අස්සය දිහින් ඉවරයි දැන් ස්ථාලි වහලා දක්වන්නේ නැහැ. මෙන්න මේ සත්‍යයන් තේරුම් ගන්නවා. මම එක කීක කාරණයක් විතරයි මේ සමාජයට පැහැදිලි කළේ. මම නිරන්තරයෙන් දකිනවා මේක ධර්ම දේශනාවලදී. ඒ නිසා එහිදී දරුවන් හොඳ නෑ, දරුවන් බණ අහන්නේ නෑ, දරුවන් ඉවසලිවන්ත නෑ කියන චෝදනාව දරුවන්ට කරන්න එපා. ඔවුන්ට මේ ආදර්ශය ඔබ දීලා තියෙන්නේ වැරදි ආකාරයෙන් වැඩි හිටියන් වශයෙන්. ඒ නිසා ඒ වරද හදාගත්තොත් අවුරුදු 10ක් 15ක් යනකොට සමහර විට දරු පරපුරත් මේ කියන ධර්මතාවයන් ජීවිතේ ගන්න තෝනේ, තේරුම් ගන්න තෝනේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතෙන් මිද සමහර දරුවන් කල්පනා කරන ඇති ජාතක කතාවක් කරන කතාවක් කල මොනවද ඉගෙන ගන්නද කියලා. ඒ වගේ බුදුන් විසින් දේශූ ධර්මයේ වෙනුවට කවීන් විසින් පදබඳින ලබ දේවල් දේශනා කරන්න ගියාම ඒවා අහන්න ධාරණය කරගන්න ඕන කියලා හිතනවායි කියලා ආනි සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. මෙසේ මාවිසුන්දිතෝ ධර්මයේ අතුරුදහන් වීයයි කියලා. ඒ නිසා සැබෑ ධර්ම අතුරුදහන් වීම තුළ මිස්ත්‍ර දේවල් දේශනා වෙන තැනක කෙනෙක් අහන්න කැමති නෙවෙයි. ඒ නිසා අපි සැබෑ ධර්මයේ මතු කරගෙන ඒක දේශනා කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි දැන් මෙකෙත් කතා කරන අපු කාරණා ඉදිරිපත් බලමු. එන්න අපි මේ කතා කළේ දුෂ්චරිතය නිසා සිදුව හානියක්. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සුචරිතං කරන්ති බවට පත් කරගන්න කොහොමද කියන එක පිළිබඳව. කායේන සුචරිතං කරන්ති. වාචාය සුචරිතං කරන්ති. මනසා සුචරිතං කරන්ති. අනනම් ඉදිරියට. ගතවන කොටස ගැන අපට දුක් කියලා වැඩක් නැහැ. ඉදිරියට. කයින් වතලෙන් සිතින් කොහොමද මේක සුචරිතයෙන් බවට පත් කරගන්නේ. දැන් අපි මේක තේරුම් ගත්ත තරුණක් තමයි අපේ සිතෙහි බාහිරින් හම්බ වෙන කාරණා නිසා හටගන්නවා ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ කියන එක. ඒක සිතෙහි හටගෙන ඒක වචනෙට ක්‍රියාවට දෙනකොට තමයි බරුපරම හිස් කියලා අම්බවට පත් වෙන්නේ. ඒක සිතෙහි හටගෙන ක්‍රියාවට දෙනකොට තමයි ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර සිදු වෙන්නේ. එහෙනම් ඒවා වළක්වන්නට එහෙනම් තේරුම් ගන්න වෙනවා මේ වචනය වචනයකට අපි ගමු කාය කියන කොටස ප්‍රාණඝාතය අදත්තාදානය සහ කාමීත්‍යාචාරය. කෙනෙක් ඒ ප්‍රාණඝාතයට පෙළෙන්නේ මස්පින්සස් සතුන් මරන්න පුළුවන්. ඒ වගේම ද්වේෂ සහගතව තමන්ට දෙන අභියෝගයකදී තමා ගැලවීම සඳහා නැත්නම් තමා අනිත් පුද්ගලයාගෙන් තද ගැනීම සඳහා කෙනෙක් ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ප්‍රාණඝාතය කියන එක ඉතිහාසගතව මිනිහ කෙනෙක් ඒ බඳු පුද්ගලයෙකු ආදරයෙන් මිනී මරනවා කියනවද? කරුණාවෙන් මිනී මරනවා කියලාද කියනවද? නෑ, ඔහුගේ සිතේ පවතින්නේම ලෝභය සහ මෝහය. දේශය සහ මෝහය, ලෝභය සහ මෝහය නේ ලෝකත් පවතිනවා සමහර විට ප්‍රධාන වශයෙන් දෝෂය සහ මෝහය පවතින්නේ. එහෙනම් දෝෂය සහ මෝහයට ඉඩගෙන ප්‍රියාවලියට අපි නොයා යුතුයි. කොහොමද ඒක කරන්නේ? කොහොමද ඒක පාලනය කරන්නේ? දසකසල් පාඩම් කරගෙන මම මේවා කරන්නේ නැහැ කියලා ශික්ෂාපදයක් සමාදන් වූ පමණින් හෝ තොරන්දුවක් පුර පමණින් මේක සිදුවන්නේ නැහැ. මොකද මේ තොරන්දුවට මේ කය ඇරුණාම සිත පාලනය කරන්න හැකියාවක් නැහැ. කය අපිට යම් කිසි ශික්ෂාපදයක් මගින් පාලනය කරගෙන තොරන්දුවලා ඉන්න පුළුවන් මේ ශික්ෂාපදයේ සමාදන් වන නිසා මම මේ කරන්නේ නැහැ කියලා. කරන්නේ නැහැ කියලා කිව්වට ඒ බඳු අවස්ථාවලට වැටෙනවා අපි සිතට එනවා. සිත ඇවිදින් සිත සමාදන් වෙලා ඉන්න නිසා කියන්නේ දූපතුන් ළඟ ඉන්න නිසා කියන්නේ කරන්නේ කියන වචන ප්‍රකාශ කරන්නේ ඔබේ සිත සාතු නිසා. නමුත් ඔබට සිත සමාදන් නොවී හිටියානම් ඔබට ඉස්සරහින් යන දරු පිළිස නොහිටියානම් ඔබේ සාතු දෙයසක කායිකවත් නැත්නම් වෙනවා. මේ නිසා මෙතන තියෙන අතරක්. මේ අතර හොයාගෙන පාලනය කරන්න මොකද්ද මෙතන යොදාගත යුතු කාරණේ කියලා තේරුම් ගන්න වෙනවා. අන්න එතෙන්දී අපිට තේරුම් ගන්න වෙනවා ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාමීත්‍යාචාරය වැනි කාරණාවලදී ඒ සිද්ධිය මේ මහතේ සිදු වෙනකොට එතන පවතින අරමුණක් පවතිනවා. අපි ඒකට පුද්ගලයා කියලා නෙවෙයි කියන්නේ. පුද්ගලෙක් තමයි බාහිර වශයෙන් කරන්නේ. නමුත් එතන උපදින්නේ කාය කර්මයක්. කාය කර්මයේ උපදින්නේ සංගසි ස්කන්ධ පහක් මාර්ගයෙන්. එතකොට ඒක කයින් හට ගන්න අවර්මණක් වෙනවා. කාය කර්මණම් බවටපත් වෙනවා. චක්කුසෝත ගාන විවා කාය කියන වචනේ විපයෙන් වෙන අරමුණක් බවටපත් වෙනවා. එතකොට ඒ කාය අරමුණ අපි පංචස්කන්ධයක් වශයෙන් විග්‍රහ කරගත්තොත් එහෙම එතන තියෙන ආපහු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ. ඒ පහ තමයි තියෙන්නේ නිරන්තරයෙන්. නමුත් මේ පහ මගේ ආත්මය වලට පත් වෙනන් පස්සේ පංචස්කන්ධය තුළ පවතින්නේ දේශේ සහ මොහේ නැත්නම් ලෝභය සහ මොහේ. දැන් ඔබට ඔබේ හිත තියෙනවා මේ දේ කරපන්, මරපන්, යහපන්, විනාශ කරපන් කියලා කියනවා. දැන් ඔබලඟ ඔබ කල්පනා කරනවාද මේ සුචරිතයක් තියෙනවා කියලා. ඔබ ඔබ කල්පනා කරනවා ඔබට යහපතක් සලසාගෙන කෙනෙක් ඔබේ හිතේ ඉන්නවයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොහොතේ ඔබේ සිතේ තුල ඉන්නේ කවුද? මායයා. ඇයි ඒකට මායයා කියලා කියන්නේ? සාදේනි යම්කිසි පුද්ගලයෙක් ගාව පංචපාදනස්කන්ධේ තවදිනවා නම් එතන මායයා ඉන්නවයි කියන්නේ. එතකොට දැන් බලන්න මේ දුස්චරිතයේ තුල තියෙන හැම විටම මායාවේශයක් නේද? ප්‍රාණඝාතය තුල, අදත්තාදානය තුල, කාමීත්‍යාචාරය තුල තියෙනවද? අන්නය කෙරෙහි සංවේදී බව. කාමීත්‍යාචාරය ගත්තම අත්බැරි ආත්මార్థ කාමීත්‍යයක් ඇතුන් කිය උපේක්ෂාව හරියට පේන්නේ. එයින් හානියටපත් වෙන දරුවා හෝ දැරිය හෝ කාන්තාව හෝ පිළිබඳව. එහෙනම් තමයි කාන්තාව දෙකත් වෙන ගත්තම එයින් හානියටපත් වෙන අනිත් අය පිළිබඳව මෙනිනි බලන්නේ. මොන හානිය මොන දඬුවම විඳින් සිද්ධ වුණත් ආත්මార్థය ඉෂ්ට කර ගැනීම සඳහා ඕනෑම දහජරාවක්. ඕනෑම විනාශකාරී ක්‍රියාවක් එම්බකට කරන්න පුළුවන්. ඒ නිසානේ දරුවන්ගේ මරණ සිද්ධෙන්නේ. ඒ නිසානේ සමහර කාන්තාවන් මරණයටපත් වෙලා ඉන්නේ. ඒ තමන්ට අවශ්‍ය කාරණේ කරන්න බාධා වෙන විට කාමරාගයක ඉඳ නැතුව යනවා ව්‍යාපාරේ. ව්‍යාපාරේ අන්තිම කෙලවර තමා බේරීම සඳහා ඉදිරි පුද්ගලයා ඝාතනය කිරීම දක්වා යන්නට පුළුවන්. ඒ නිසා මේ ඉවසීමක් නැති, දරා ගැනීමක් නැති, පාලනයක් නැති, ලෝභ දේශ මොහ මූලික ක්‍රියාකලාපයන් නොවේද මේ සමාජ අපරාධවල පිටපස රැඳී පවතින්නේ. තේරුම් ගන්න මේ කාරණාව. ඔවුන්ට කිසිම ආකාරයක ඔවුන් පිළිබඳ පාලනය පිළිබඳ අවබෝධයක් එනම් අප කරන්තෝන අතුමේ දේවල් තේරුම් ගන්න අය වශයෙන් මේක පාලනයක් ඇති පිටසක් බවට පත් වෙනවා තේරුම් ගන්න වෙනවා. මේ බුදුදහමේ මේ සිද්ධිය තේරුම් මේ කරන්න පුළුවන්කමක් තියෙන්නේ බුදුදහම පාඩම් කරගත්තට දිනේ අපිට පියාගන්න. රූපී අරූපී ඥාන කෙලවර දක්වා කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දෙයි. පැහැදිලි කර දුන්නත් ඔබට මේක පාලනයක් නැත්නම් ඔහුට ශ්‍රේණියම අර සිද්ධියමත කියලා යනවා. ඒ නිසා මෙතන බුදුදහමේ දියුණුව කියලා කියන්නේ මේ කාරණාව වැටහෙන්න ඔහු කායික වාචික සංවරයක් ඇති කරගන්න කෙනෙක් වෙනවා. පාලනයක් ඇති කරගන්න කෙනෙක් වෙනවා. ඒ නිසා අපට මේ පාලනය සඳහා උදව් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දාලා ධර්මයේ සරණ කියන එක තේරුම් ගන්න. ඒ පිළිබඳව කතා කිරීමේදී මෙහෙම හිතන්නට. අපි කතා කළා වූ ස්කන්ධ පහ කියන සාරණයේදී. ඒ ස්කන්ධ පහේ දැන් ඉන්නේ කවුද? ප්‍රාණඝාතයක් නම් කරන්න යන්නේ, සොරකමක් නම් කරන්න යන්නේ. ඒ ස්කන්ධ පහේ ඉන්නේ ලෝභය නැමැති මම, මෝහය නැමැති මම, එහෙම නැත්නම් ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම. දැන් ඔබට එතන ඔතන තියෙන தත්ත්වය වැටහෙනවද? එතන තියෙන தත්ත්වය තමයි මම කියන හැඟීම. එතන තියෙන தත්ත්වය තමයි නිත්‍යයි කියන හැඟීම. ඔබට අනිත්‍යමතක වෙලා තියෙනවා. දැන් ඔබට බලපෑම් කරන ලබන්නේ ඔබේ කය වචනේ මෙහෙවන්න අර මායාව විසින්. ඒක ඔබ දෙසමහන් වෙන මායාව විසින්. දැන් බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම මේ මායාවක ඉඳ දෙන්න තියපා. මායාව පරාජය කරා. යලිත් තේරුම් ගන්න මේ සිද්ධිය. සත්‍යඥාන කියන මට්ටමේදී හොඳින් බාහිර සමාජයේ හිටියට මෙබඳු තත්යකට ආවහම අනිවාර්යෙන්ම ඔහු යටත් වෙනවා මායාවයි මෙන්න මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තේරුම් ගත්තාම මායя යටත්කොට ඔහු ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ බුදුන් වහන්සේ වදාලා ඉස්සරහා ගැඹුරු කරුණක් තේරුම් ගැනීම තුළ. ඒක තමයි අපි තේරුම් කර දෙන්න උත්සාහ කළේ මේක පෙර ධර්ම දේශනාවලදී බුදුන් ලෝට හෙලිකලා වූ රහසක් තියෙනවා. ඒක බුදුන් පහළ වුණත් නැතත් පවතින දෙයක්. ඒක මෙහිමයි පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝට පහළ වුණත් නැතත් ඕනෑම කෙනෙක් ගාව ස්කන්ධ පංචකයාගේ සිදුවීම අනිත්‍ය කනාත්ම බවයි. ඒ වර්ධවා ගැනීමට තමයි නිත්සුකාත්ම කියලා කියන්නේ. එහෙමනම් අපිට බාහිර වශයෙන් පාලනය කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. නිත්සුකාත්මයට වහල් වීම තුළ මේ දේවල් කරන්න පුළුවන්. අන්න කඩන්න පුළුවන් තැන, පාලනය කරන්න පුළුවන් ස්ථානයේ. මොකද්ද? අර මම බවට පත් වීම තුළ තියෙන්නේ, දේශේ බවට පත් වීම තුළ තියෙන්නේ ක්‍රියාවට නගපම් කියන්නේ. අල්ලා ගැනීම, බාර ගැනීම, සමත්යෙන් නැත්නම් අර අපි කියන්නේ ලෝභං අන්දන්තම, ලෝභයෙන් සහ ද්වේෂයෙන් මොහෙන් අන්ධ වීම. දැන් මෙන්න මෙතෙන්න තමයි අපට සති කියන චෛසිකේ ජීෙන්න වෙනවා. ලෝභයේ සති නැහැ, ද්වේෂයේ සති නැහැ, මොහේ සති නැහැ. නමුත් සද්ධා සති කියන චෛසිකේ දෙන්න එනකොට සතියට පේනවා මේ කරන්ත හදන වැඩි. එහෙමනම් කරන්න හදන වැඩි සිතට ආවට කායික වංශ දෙන්නේ නැතුව අතහැරලා දාන්න පුළුවන්. ඒ ස්කන්ධ පහකට නැති වෙනවා. ප්‍රාණඝාතයක් කරන්නේ නැතුව, අදත්තාදානයක් කරන්නේ නැතුව, සාමච්ඡාචාරයක් කරන්නේ නැතුව ස්කන්ධ පහ නැති වෙනවා. එතන නැති වෙනවනම් නැති වෙන්නේ අල්ලා නොගැනීමකින්. දැන් ප්‍රාණඝාතය කළත්, අදත්තාදානය කළත්, සාමච්ඡාචාරය කළත් ඒ ස්කන්ධ නැති වෙනවා. නමුත් ඒ නැතිවීමේදී යලිත් ඒ දේ කරන්න ඕනෑ කියන හේතු අවකාශ කිරීම, ඒ සඳහා ජවන් ශක්තියක් ලැබීම, නැත්නම් ඒ සඳහා අවශ්‍ය තණ්හාන් සිතුරු කිරීම සිදු වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි වදාගන්නේ නහි වේරේන වේරානි කියලා. කිසි විටකත් ඒක කිරීමෙන් සංසිඳෙන්නේ නැහැ. අවේරේන කියන්නේ නොකිරීම. නොකරින් නම් මොකද වෙන්න ඕන? මමමගේ මගේ ආත්ම දෘෂ්ටියෙන් ඉවත් වී මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්මේ නොවන බවට නොනින් දකින්න වෙනවා. අවේරේ කියන්නේ අන්නේ ඒකයි. වෛර කිරීම කියන්නේ පියාවට තියෙන. අවේරේ කියලා කියන්නේ ඒ මමත්වයෙන් ශූන්‍ය වශයෙන් දැකීමේදී ඒ ස්කන්ධයන්ට සිදුවෙන්නේ අනාගතයට ගන්න හේතු ඉතුරු නොකර විනාශ කරලා දාන්න, ඉවත් කරලා දාන්න. නැත්නම් මේ ඉවත් වී යන්න. මෙන්න මෙහෙම මේ වර්තමාන මොහොත තුළ යම්කිසි පුද්ගලයෙක් ගාව සමන් පිට උත්සන්න වූ හැඟීම ක්‍රියාවට නොදී නුවණින් දකිනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒකට තමයි ධර්මයේ සරණ කියලා කියන්නේ. නුවණින් දකිනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. නොරින් දකින්නවා නම් ඒ ක්‍රියාව මමත්වෙන් ශූන්‍ය වශයෙන්, එහෙනම් ඒකට තමයි මරණ අනුස්සතිය කියලා කියන්නේ. ඔන්න තවත් ප්‍රශ්නයක් මම එළියට ගන්නවා. ඔබ මේ ජීවිතයේ තේරුම් අරගෙන ජීවිත අවසානයේ මැරෙනින්න මම මැරෙනවා, මහලු වෙනවා කියලා වචනයක් හදාන කියෝකේ ඉන්න එපා. මේකක් පෙන්වන්නේ මරණ සති වික්‍රේ භාවයත් කියන සූත්‍ර දේශනාව වගේක් තියෙනවා. තවත් දවසක පැහැදිලි කරන්නම්. එතන පෙන්වන්නේ මෙන්න ස්කන්ධ පංචකය අල්ලාගත්තොත් මරණයටපත් වන්නේ හේතු ඉතුරු වී මරණයටපත් වෙනවා. ස්කන්ධ පංචකය අල්ලා ගන්න නැත්නම් ඒ මරණයටපත් වෙනවා. ඒක තමයි වර්තමානයේ මොහොතේ සිදුවෙන මරණය. ඒ මරණය මරණයක් වන්නේ අන්තිමට. මරණ දුකක් වන්නේ. එතකොට මේ යන්නේ මම. ස්කන්ධ මේ යාම සමග මේ යන්නේ මම. ඉතින් මම මේ යාම තුළනේ දුක්හැරෙත් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා කායේන වාචා මනස අපි කතා කළේ කාය සම්බන්ධයෙන් තේරුම් ගන්න එක. කාය සම්බන්ධයෙන් ගත්තල එහෙනම් අපට හොඳ ශක්තිය හොඳ ඕනකමක් ඒ ඕනකම එහෙමයි තියෙන්නේ. දුෂ්චරිතය තුළ පෞද්ගලිකව තමාට පෞලක රට ජාතියට අනාගතයට ආගමකට සුචරිතයක් නැත්නම් සුබ වෙන්නේ නැහැ කියන එක. සුබ උදෑසනක් සුබ දවසක් වෙන්නේ නැහැ කියන එක හදවතින් වටහා ගත්තොත් අපට වගකීමක් ඇති වෙනවා. ඒ निराකරණය කර ගැනීම සටක් වශයෙන් කරන්න බෑ. ඒක පොදු දෙයක් නෙවෙයි. ගමක් වශයෙන් කරන්නත් බෑ. ඒ පොදු දෙයක් නෙවෙයි. පෞලක් වශයෙන් කරන්නත් බෑ. ඒ පොදු දෙයක් නෙවෙයි. ඒක පෞද්ගලික දෙයක් නෙවෙයි. එනිසා තමා වශයෙන් මේ සංගමයටපත් වෙන්න සිදු වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සමාජයක් සංගමයකටපත් කිරීම සඳහා සමාජයක් දයාව කරුණාව මූලික කොටගත් සමාජයක් බවටපත් කිරීම සඳහා සමාජයක් ආදරින් කරන සමාජයක් බවටපත් කිරීම සඳහා කරන්න ඕන කාරණාව කියලා තියෙනවා. ඔහුට කිසි විදිහකට කිසිම තැනකදී සැබෑ බෞද්ධෙක් නම් කාය දුස්චරිතයෙන් ක්‍රියා කරන්න ඉඩ නැහැ. ඒක සමුදින්ත වෙනවා. තේරුම් ගන්න මේ කාරණාව. එනිසා මේ බඳු තත්ත්වයන් යටතේදී අපි කතා කරන්න ඕන මේ සිද්ධිය වර්තමානයේදී දැක්කම ඔහු ඒ සිද්ධිය කායත වචනෙට නොදීම නිසා ඔහුගේ හදවත තුළ සිත තුළ මේ සිද්ධිය අනිත්‍ය වෙනවා. අන්න ඒක තමයි ඔය සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤායි පස්සති කියලා කියන්නේ. සංඛාරයන් අල්ලා ගත්තොත් අනිත්‍ය වන්නේ හේතු විතර විනාතර වෙනවා. සංඛාරයන් අල්ලා ගත්තේ නැත්නම් ඒකට පෙන්වන යදා පඤ්ඤායි පස්සති. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් මේ සංඛාරයන් මත ආත්මදිස්ත්‍ය රඳවාගෙන සිටින වද වේදනාවකින් කැමති වන්නේ. ඒ නිසා ඔහු සංඛාරයන් හැම විටම මොකක් කරලාද බලන්න හදන්නේ. සංඛාරයන් හැම විටම මමත්වෙන් ශූන්‍යතාවක් වශයෙන් බලන් හදනවා. මමත්වෙන් ශූන්‍යතාවක් වශයෙන් බලන විට එතන තියෙන්නේ ලෝභ නෙමෙයි, මෝහ නෙමෙයි, ද්වේෂ නෙමෙයි, මෝහ නෙමෙයි. ඒ විතර එතන තියෙන්නේ කාය දුස්චරිතය නොවේ, කාය සුචරිතය. මෙන්න මේක තේරුම් ගන්න. දැන් එතකොට අපට මේ කාය සුචරිතයෙන් බාණයක් දෙන්න පුළුවන්. කාය සුචරිතයෙන් දරුවෙකුට උදව් කරන්න පුළුවන්. කාය සුචරිතයෙන් අම්මා තාත්තා බලා ගන්න පුළුවන්. කාය සුචරිතයෙන් රැකියාවක් කරන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න පුළුවන් යාපත් දේවල්. හැබැයි සුබයි. ඒ උදෑසන ඔහුට සහ ඔහුගෙන් උපකාර ලබන කිසිවකට අසුබවන්නේ නැහැ. වචනෙන්වත් අපි යම් ටිකක් කළා කතා කරන්න. වචනේ පිළිබඳ කතා කිරීමේදී අර කියන විදිහටම ඉස්සර වෙලා ඉන්නේ සිතට. දැන් ඊට පස්සේ තමයි මට හිතෙනවා මෙහෙම කියන්න, මට හිතෙනවා මෙහෙම කරන්න කියලා කියන්නේ හිතෙනවා. කිව්වා කියලා හිතාගනින් කියන වචනේ තියෙන්නේ අර කියන්න ආපෙට පාලනය කරයි කියන. ඒ පාලනය කලේ තමන් වැඩිහිටියෙක් නිසා නැත්නම් තමන් ඉදිරියේ දරුවන් සිටින නිසා ඒක නුසුසුයි කියන කල්පනාකල්පයක. ඒ පාලනයෙන් සුචරිතයට එළඹෙන්නේ නැහැ. ඒක බලෙන් පාලනය කරගත්තා වෙනවා. නමුත් මේ නොකර සිටීම කොහොමද කරන්න පුළුවන්? වචනේ තියෙනවා. අපි දන්නවා එතන තියෙන්නේ බොරු. පරුස, පරපරුස වචන. සිස් එනත්තං අර්ථයක් නැති දේවල්. සමහර විටම ගැවන දේවල්. එහෙම නැත්නම් තවත් කෙනෙක් බිඳිවර දහක් කියලා අම කියලා කාරණා. දැන් අර කය වගේම මේ කටටත් මේ කියනවානේ. වචනින් කියන්නේ ඒකේ තේරුම ඒකනේ. දැන් වචනෙන් ආපු ගමන්න තමයි කෙනෙකුට මේ සිද්ධියේදී පිටවලා ඉවරයි. ආය ආය ගන්න බැ. අපි ඒකට සාමාන්‍යයෙන් විවාහරේ භාවිතා කරනවා මේ කින් වචන කීවට සමාවෙන්න ඕන බ්‍රේක් නැහැ කියලා. මම එහෙම කියන්න කැමති නැහැ ධර්ම දේශනාවලදී. අපේ සමාජයේ එහෙම මේ මෙන්න මේ ධර්මීය අරගෙන පාලනයක් නැති සමාජයක ඇත්තටම මේ වගේ අවස්ථාවක මේ වචනෙට පාලනයක් නැති වෙනවා. පිරින්දයක් නැති වෙනවා. පිටේලා ඉවරයි. පිටේ උනායින් පසු සිදුවෙන සුදී මේ සමාජයේ අනන්ත වුණවුන් අපෙන් චෝදනා කර ගන්න ඇති. ලිපි මගින් චෝදනා කර ගන්න ඇති. ප්‍රකාශයන් කරන ඇති අපට මාධ්‍ය තුලින් බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ එබඳු තත්ත්වයකට ඔහු අර ඔහුගේ හැඟීම් පාලනය කරගත නොහැකි මත්තමට ලෝභයෙන් නැත්නම් ද්වේෂයෙන් නැත්නම් මෝහයෙන් අන්ධ වෙලා මේ වගේ තත්ත්වයෙන් මේ කටයුතු කරන්නේ ඇත්තටම අන්ධය. ඇත්තට අන්ධය නෙමෙයි. මේ කියන තත්ත්වය අන්ධය. ඉතින් මේ නිසා සිදුවෙන හානි මට මේවට වාර්තා කිරීමක් වත්තක් මා කියන නිසා නමුත් පෞද්ගලිකවම ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ නැහැ. ඔබත් වත්තක් කියන අය වශයෙන් ප්‍රවෘත්ති හන වශයෙන් ඒවා උපුටා ගන්න. මේබඳු බොරු නිසා, මේබඳු කේලාම් නිසා, එහෙම නැත්නම් මේබඳු පරුස වචන නිසා සමාජයේ හානි වූ තැන් පිළිබඳව සමාජයට හානියක් උදන් පිළිබඳව නොමගියම් උදන් පිළිබඳව හොඳට කල්පනා කරලා බලන්න. ඒ කල්පනා කරලා බලපහම තේරෙන දෙයක් තමයි මේකට වගකිය යුත්තා තමන්. තමන් සංවර වීම හැරෙන විට සමාජයට ඇඟිල්ල දික් කරන එකේ තේරුමක් නැහැ. ඔකට හොඳ උදාහරණයක් තියෙනවා. මේක මගේ ළමා කාලේදී මම ඉගෙනගත්ත දෙයක් පසුකාලීනවත් මම මේක භාවිත කරලා තිබෙනවා. මේකේ හොඳ චින්තනයක් තියෙනවා. තේරුම් ගන්න මේක පිළිබඳව. එක තරුවකට දුන්නයි කියලා තියෙනවා මේ පින්තූරයක්. මේ පින්තූරේ තිබිලා තියෙන්නේ මේ ලෝක ගෝලයේ පිළිබඳ ලෝක සිතියමක්. ඒ ලෝක සිතියනේ රටවල් පිළිබඳ ගංගා පිළිබඳ ඉරි සංකේතමක් තිබිලා තියෙනවා. ඔබට ඒක ඉරිච් එකක්. දැන් ඔබට දුන්නේ මේ ලෝකේ ආපහු අරවල හරි ගස්සලා දෙන්න. ඔබට මේක බැලුවා සංකීර්ණයි හොයාගන්නම් හරි. නමුත් වාසනාවකට අනිත් පැත්තට බලලා තමයි දැක්කා මේ පින්තූරේ ලෝක ගෝලයේ තියෙන පින්තූරේ අනිත් පැත්තේ තියෙන්නේ මිනිස්සුව. මිනිස්සුවේ හැකන අතාරි දේවල් සම්බන්ධ කරන එක කොහොමද ලේසි. ඒ නිසා අපෝ ලෝකය හදන්න ගියේ අනිත් පැත්ත හරවලා මිනිස්සුව නිර්මාණය කරන. මිනිස්සුව නිර්මාණය කරලා අනිත් පැත්ත හරවලා බලනකොට ලෝකේ හැදිලා. තේරුම් ගන්න මේ දර්ශනයක් තියෙන්නේ. ඒ නිසා අපි ලෝකේ නම් හදන්න ඕනේ ඉස්සර වෙලා මිනිසා හැදෙන්න ඕන පෞද්ගලිකව. මිනිසාගේ ක්‍රියාකලාපයන් මේ ලෝකෙ ඔක්කොම අවුල් කරන්නේ. අර දරුවගේ කතාවෙන් පෙන්වන සිද්ධියේ ආතම මිනිස්සුව නිර්මාණය වෙනවා නම් හරියට ඒකට ලෝකෙත් හැදෙනවා. ඒ වගේ මිනිසා සිටින් කයින් වචනින් සුපරිතයට උම වෙන සමාජයක් ඇති වෙනවා නම් ඒ ත්‍රිස බහුල වෙනවා නම් එතකොට හැදින්නේ ලෝකෙමයි. ඒ නිසා මේ ලෝකයේ විනාශයට යනවා නම් පරිහානියට යනවා නම් තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ආගම් වේදනාවකින් පෙරව ඕනෑම පුද්ගලයෙකුගේ ලෝභ දේශ මොහ මූලික ක්‍රියා නිසයි මේක සිදුවේ. ඒක බුදුදහමට පොදු දෙයක් නෙමෙයි සමස්ත සමාජයටම පොදු දෙයක්. මේක සත්‍යයන් තේරුම් ගැනීමේදී වචනයක් බොහොම ප්‍රේසම් කරගන්න වෙනවා. එහෙනම් මනස ගැන කවර කතාවද? මනස ගැන කතා තමයි සියල්ල ප්‍රඥාත්මකෙන් මනස ගැන හැඟීම් තමයි. ඒක ඒ විදිහට මනසට එක්නම හොතේවි. ටිකක් බාරිය ළමාවි. නැවත වතාවක් ඔබට කියයි ඵලයන් මේ විනාශය කරපන්න කියලා. මුලින් හරි අමාරුයි මේක. නමුත් ඔබට සිහිය තියෙනවා නම් ඔබ දන්නවා ඒක කායික වචනයක දෙන් යාමතුල සිදුවෙන හානිය ලෝකතරලෝ වශයෙන් සහ ඒක සිතිරටයක් වන්නේ කියන එක. එහෙමනම් අපිට හැම විටම කය වචන තුනේදීම පුද්ගලයේ වශයෙන් නෙමෙයි ඒ පුද්ගලයාට උපදින්න ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය නිරන්තරයෙන්ම අල්ලා ගන්න නැත්නම් අනිත් දුක්ඛනාත් නැහැ. කෙසේ බැලීම තුළ විතරයි කය වචන සිත සිතිරටයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ බුද්ධ ත්‍ස්යන් යාක තේදී ඒක වැඩි දියුණුවන එක නිරන්තරයෙන්ම නම් උදෑසනත් සුබ වේවි. දවාලත් සුබ වේවි. රාත්‍රියත් සුබ වේවි. කරන කියන හැම කටයුත්තක්ම ඔබටත් සමාජයටත් සුබ දේවල් බවට පත් වේවි. ඒ නිසා බලන්න අපි ඉංග්‍රීසියෙන් සුබ උදෑසනක් කියවට මේක තේරුම් අරන් නෙවෙයි කියන්නේ වචනෙන් විතරයි. ඔබේ හිතේ ලෝභය තියෙන්න පුළුවන්, ද්වේෂය තියෙන්න පුළුවන්. ඒ වගේම අදවලට කීවත් එහෙම වෙන්න පුළුවන්. විශේෂයෙන් මත්යන් සාද වගේ එකට ගත්තම උපන්දිනාගේ උත්සවයකදී ඇවිදින්න සුබ උපන්දිනයක් කියලා කියනවා නම් මත්යන් දීලා එම නැත්තම් අභිජිතරයෙන් මොහොතක වෙරිලා අසුදානාගතයක් ප්‍රාර්ථනා කරනවා නම් බලන්න එතන මේ චේතනාවේ තියෙනවද කියලා අර කිව්ව සුභ කියන එක දුක් කියන වචනේ පාවිච්චි කළාට හදව තේරෙන එකක් නැහැ. ඒ නිසා අපට ලෝභයෙන්මත් වෙලා ද්වේෂයෙන්මත් වෙලා මත්යෙන්මත් වෙලා කවදාවත් කෙනෙකුට සුභ කතන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි හැඟීම් පැහැදිලි නැහැ. මෙන්න මේ නිසා තමයි බෞද්ධ සමයේ තවතින් නිරඳු අවස්ථාවලදී සෙත්තරින් දේශනාවක් බෝධි පූජාවක් ඒකේ කවදාවත් අර වගේ ලෝභ මූලික දේශ මූලික මත්තලින් සදාපත් වෙන ස්වභාවයක් නැහැ. ඒක ආශිර්වාදයක් වන්නේ අන්නේ නිසායි. එහෙනම් මෙබඳු සත්‍යයන් යටදී මම තාත්තිකක් එහාට පැහැදිලි කරන්න කරුණක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. මෙහෙම කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ හැම මොහොතකදීම උදේ දවල් තවද ඕනෑම මොහොතකදීම කරන තියෙන හැම ක්‍රියාවලියක්ම සුණක්කත්තං සුබනකතං සුමංගලං සුබමංගල්‍යක් සුප්පදාසං සුබෝදේශන සුබුද්ධිතං සුභාවදීමක් සුඛනෝ සුභශනයක් සුභමුහුත්තං සුභමුහුර්තයක් සුභනකතක් මුහුර්තේ බලන්න. එතකොට දැන් අපිට සුභ මොහොතක් සුභ උදෑසනක් වෙන්නේ මෙහෙම කරනවා නම් දැන් මේක තේරුම් ගන්න. අපි මේ පිළිබඳව තේරුම් ගැනීමේදී මේ නැකත් කියන වචනේ ගත්තාම සුභ මොහොත කියන වචනේ ගත්තාම එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම එහෙම වෙනවා. නමුත් අපිට බෞද්ධ සමාජය තුළ මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි බහුතරයක් මේ පාවුන කියලා කවනවල විද්දේ නිසා අපි බෞද්ධකම මුල් කොට ගන්නවට වඩා බොහෝ විට මේ නැකත් කියන කාරණා මුල් කොට ගත්තා. නැකත් කියන කාරණා මුල් කොට ගැනීමෙදී අපි ඒ සඳහා වෙලාවල් කලාවල් බලලා සමහර විට හරියටම ඇත්තට මේ දේවල් කරනවා. ඔබ සමීක්ෂණයකට භාජනය කරලා තියෙනවද සුබනකටින් ආරම්භ කළා වූ වැඩකටයුතු 100% සාර්ථක වුණාද කීයක් අසාර්ථක වුණාද කියලා. ඔබ සමීක්ෂණය කරලා තියෙනවද සුබනකටින් ආරම්භ කළා වූ මංගල උත්සව කීයක් අඩකටත් වෙන විස්තරයෙන් එහෙම නැතු ආරම්භ කරපු දේවල් කීයක් තවදිනවද කියලා. මේ නිසා මෙතන මම දෙන්නම් හදන්නේ ගැඹුරු කරුණක්. මේ නැකතට වැඩ කිරීම කියන එක තුළ තියෙන කැමැත්ත තමයි හානියක් සිදු වෙනවට අසුබ වෙනවට කියන කැමැත්ත. නමුත් ලෝකේ කාටද 100% සාර්ථක වෙන්නේ? කාටවත් සාර්ථක වෙන්නේ නැහැ. යම් කටයුත්තක් කිරීමේදී සුබ වගේම අසුබකත්වයක් තියෙනවා. ඒ නිසා තේරුම් ගන්නට වෙනවා නැකත් හරියට වැරදි කියන්න මායන්නේ නැහැ එතන. ඒක යම් සත්‍යයක් තියෙන තුමන් ගැඹුරට තේරුම් ගත්තාම. නමුත් අපි නැකත් කරුවේ නැකත හදලා දුන්නයි කියමුකෝ. ඔහුගේ ඒ නැකත අසාර්ථක වන එක නැකත් කරුට එයින් මුදවා ගන්න බෝධි පූජාවක් කියන්නේ කියන අරුණම අර සුණක්කත්තම් නැත්තම් සුබ නැකත සුබ මොහොතයක් බවට පත් කරලා දෙන්න පුළුවන් ධර්ම අවබෝධය නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දාන කරුණක් තියෙනවා. ඒක තේරුම් කරගන්න මෙන්නේ උදාහරණයක් ගන්න. අපි අර එක්තරා අපේ ඉතිහාසයේ හිටියව හිමිවරු දෙනමක් පිළිබඳව කතාවක් තියෙනවා. ශිෂ්‍ය ගුරු ශිෂ්‍ය දෙනමක්. ඒ දෙදෙනාටම නැකත් පිළිබඳ අවබෝධයක් තිබුණායි කියලා තියෙන නිසා නැකතක් ආවයි කියලා තිනවා ගලේ ඉන්න හිතවන්න පුළුවන්. මේ නම් දෙක හරියටම ගලපගන්න මට මතක් වෙන්නේ නැති නිසා නම් දෙක කියන්නේ නැත්තේ. එතකොට ගුරුවරයා මේ නැකත බලලා මුන් ඉන්නක් හදාගෙන ගිහිල්ලා ඒ වෙලාවට පුස්සම ගලේ ඇන්නයි කියලා කිව්වා. ශිෂ්‍යා ඉන්නක් හදාගෙන ගිහිල්ලා තියාණේ ඉඳලා පුස්සන් නැතිව ඇඟිලි කරු දෙක ළඟ තියලා කඩ කරයි කියලා කියනවා. එතකොට මොකද වුනේ? ගෝලයා දිනුව නැත්තම් මේ ගලේ ඉන්න බැස්ස අපයටට ගුරුනාන්සේ පෙරුණා ඉන්න ගලේ ඇදෙන මතරි කියලා. නැකත කියන්නේ ශ්‍රණයක්. ඒ ශ්‍රණය ඒ තරම් සියුම් වෙනනම් අපිට බාහිර සමාජයෙන් ඒක අල්ලන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව තමයි මෙතනදී මේ සුදු සත්‍යයන් කිවි අපි මේවා පසුපස ගිහිල්ලා අපි හිතමුකෝ ඔබට නැකත් තියෙනවා ඔබේ ලෞකික කාරණා ඉස්සර කරගන්න දෙයි කියලා. හොඳයි ඔබට භෞතික සම්පත් ඉඩකඩම් ආදී දේවල් ලැබුණා වෙන්න පුළුවන්. ඉස්සෙන් ඉතුරු යනවා වෙන්න පුළුවන්. ඔබට ඒවා පිය නැති අයට උරුම වීමේදී ඔබ සේවා දමා යන්න සිදු වීමේදී ඔබ සේවා විනාශ වෙනමේදී මේ නැකතට පුළුවන් ඔබට දරා ගැනීමේ ශක්තිය ලබා දෙන්න. එතකොට ඔබට නැවත වතාවක් ආපහු දෙකටපත් වෙන්න සිදු වන නිසා. ඒ නිසා මේ නැකත් ශාස්ත්‍රයේ කියන එක ලෞකික මට්ටමක පවතින දෙයක් කරනවා නම් ලෝකෝත්තර අභිවෘද්ධිය කරසා දෙන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය නම් කෙනෙක් එහෙම කරගන්න. නමුත් ඒකට බය නැත්නම් අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ අපි තේරුම් ගත යුතු කරුණ තමයි යම් කරුණක් කිරීමේදී 100%ක් නෙමෙයි. ඒක අසුවක් හැටක හැට අසුබ ප්‍රතිඵල තියෙන්නත් පුළුවන්. නමුත් අර නැකත කෙරෙහි විශ්වාස තියෙන පුද්ගලයා මේ අසුබවාදී බවට බයයි. අවර්ධී කියන එකට බයයි. හැම විටම බලාපොරොත්තු වෙන්නේ හරියාමක්. එතනත් අන්තයක් නෙමෙයිද? බුදුන් වහන්සේ වදාරන්නේ ලාභ ලාභ සකෘත්‍යෙන් දාපහන්සයි ලෝක ධර්මතාවය. එහෙනම් අපටත් අපි හිතන දේ නොවෙන්න පුළුවන්. හිතන දේ නොවීමේදී ඒක දරා ගැනීමේ ශක්තිය නැකත තුළ නැතිවෙන්නේ මේක තියෙන ධර්මයේ ශක්තිය තුළ. ඒ නිසා අර ඕනෑම කාරණයකදී මේක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් අපට ඕනෑම කටයුත්තකදී ඒ යහපත වගේම ඒ සිදු වෙන බාධා වීමක් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න වෙනවා. ඒ තියෙන්නේ නැකතේ සරණින් නෙමේ ධර්මයේ සරණින්. ඒ නිසාම වදාරනවා බුදුන් වහන්සේ අක්කත්තම් පාතිමානී තං හරිත්තං අත්තු බාලා උපද්දික. යම් කිසි අනුවණ තැනක් මේ පිළිබඳ කතන්දරයක් කියන ජාතක පොතේ මේ අනුවණ තැනක් කල් බල බලා ඉන්නවලු නැකතක් වෙනතු. අත්තු අත්තස්ත නැකත්. අත්තු අත්තස්ත කියන්නේ යම් කාර්යයක් සිදු වීමට නම් ඒක කරන්න ඕනේ. කාර්ය සිද්ධියට කාර්ය කරණයයි නැකත වෙන්නේ. කින් කරි සම්පිතාරක වෙන මොනවා කරන්නද? යම් කටයුත්තකදී අසාර්ථක වෙන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. මේවා සාමාන්‍ය දේවල්. දැන් යම් කිසි පුද්ගලයෙක් කොහෙලද බලුවත් එහෙම කර්මාන්තයක් දිනු කරගත්ත පුද්ගලයෙක් 100%ක්ම සාර්ථක වෙලා නැමේ ඉති වෙනවා තියෙන්නේ. අසාර්ථක වෙනකොට ඇදයටනකොට දරාගෙන ඉඳලා නැවත නැති තියෙනවා. එතකොට අපිට මේ ධර්මයෙන් උගන්වන්නේ සියල්ල සාර්ථක වෙන ජීවිතයක් නෙමෙයි. බාධාවක් වුණොත් ගණන් ගන්න නැතුව නැවත නැගී සිටින එක. පරාජයක් වුණොත් මයින් තරංගයේ අත්හැර දාන්න නැතුව පරාජය ජයග්‍රහණයේ ගුරුවරයා බවට පත් කරන විශේෂයක් එක. අන්න ඒකයි අපි මේකට කියන්නේ හැම වෙලකම සුභවාදී චින්තනයක් කියලා බුදු සමයෙන්. ඕනෑම දෙයක් සිදු වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් සිදු වුණාම අපිට දරා ගන්න ශක්තිය නැත්නම් අපි අඬනවා වැළපෙනවා. අන්න ඒක තමයි නැකත් විතරක් පිටිපස්සෙන් ජීවත් වෙන කාරණාව. ඔබ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් බාධා වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්, අකමැති කෙනෙකුට මේවා හිමි වෙන්නත් පුළුවන්. ඒ සියල්ලත් දරා ගන්න පුළුවන් හැකියාවක් බුදු සමය තුළ පෙන්වනවා. මේ කියන කායේන වාචා මනසා කියන මේ කාරණාවේදී ලෝභ මූලිකව සහ මෝහ මූලිකව, දේශ මූලිකව හා මෝහ මූලිකව කටයුතු කිරීමෙන් ඔබට නිදෙන්න පුළුවන්. ඒ බුදු සත්‍යයක් යටතේදී තේරුම් ගන්න අවශ්‍ය කාරණාව තමයි අපි හැම දිනාටම මේ ජීවිතය සුබ කරගන්න ඕන. තමන්ගේ අනාගතය සුබ කරගන්න ඕන. එමත් නැත්නම් දරු කරුපරේ අනාගතය සුබ කරගන්න ඕන. එහෙම නැත්නම් රටක් ජාතියක් වශයෙන් ගත් කල අපේ අනාගතේ අපි මේ හැම විටම උත්සාහ කරන්නේ දියුණු ජාතියක් බවට පත් වෙන්නනේ. එහෙම නැත්නම් අනාගත තරතුරේ සුබ සිද්ධිය සලසා ගන්නකනේ. එහෙමනම් මේ සලසා ගන්නට කටයුතු කරන අය මව්පියන් වශයෙන්, ගුරුවරුන් වශයෙන්, පාලකයන් වශයෙන් හැම දිනම සිතන්න සුබ වෙන්නේ උදේ දවල් හවස සුබ වෙන්නේ, එහෙම නැත්නම් මුළු දවසම සුබ වෙන්නේ බුදුන් වහන්සේ වදාළ ආකාරයට කාය වාචා මනස, කායෙන් වාචා මනස නැත්නම් කායෙන් වචනෙන් සිතින් දුස්චරිතයන්ට දොරවල් හැරීමෙන් නොවේ, දුස්චරිතයන් ප්‍රචලිත කිරීමෙන් නොවේ, දුස්චරිතයන්ට අනුග්‍රහ දැක්වීමෙන් නොවේ, දුස්චරිතේ නීතිගත කිරීමෙන්ද නොවේ. මේක හොඳ ආකාරව තේරුම් ගන්න. ඒක බුදුන් වහන්සේ වදාළ වචනයක් අපිට කියන දෙයක් නෙමෙයි. ඒ නිසා එබඳු දේවල් තේරුම් ගත්ත කිසිම පූජ්‍යපක්ෂයේ කෙනෙකුට, කිසිම තාත්තා කෙනෙකුට, අම්ම කෙනෙකුට, කිසිම ගුරුවරයෙකුට, එමත් නැත්නම් ඒ වගේ ගැඹුරින් තේරුම් ගන්න කිසිම පාලකයෙකුට මේ දුස්චරිතයේ නීතිගත කිරීම සඳහා ඉඩකඩ දිය නොහැකි. ඒ නිසා තවදුරටත් සිදු වෙන්නේ ඉදිරියට සුබ වෙන එක නෙමෙයි අසුබ වෙන එක. ජාතිය, රටේ, පෞද්ගලික සමාජයේ අනාගතය මේ කියන වචන වලින් බැහැර වෙන එක. මොනවද මේ වචන ටික? සුතුබ්බන් හෝ සුබ උදෑසන, සුමංජන්තිකෝ සුබ මද්දහනයක්, සුසායන් හෝ සුබ සන්ධ්‍යාවක්. දැන් බලන්න එහෙනම් අර මම කියපු වචනේ මේ සුබ උදෑසනක්, සුබ මධ්‍යහනයක්, සුබ සන්ධ්‍යාවක් කියන එක ඉංග්‍රීසියෙන් පොතෙන්ද ගේන්නත් සමහර විට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මංගල වග්ගය කියන මේ වචන තුළ උදව් කරගෙන නැේද කියලා මට කල්පනා වුණා මේක කියනකොට. ඒ නිසා ඔවුන්ට පෙර බුදුරජාණන් වහන්සේ මේ සුබ වෙන ආකාරයේ ලෝකෙට දේශනා කරලා තියෙන අවුරුදු 1600කට පෙර. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ආඩම්බර වෙන්න ඕන. හැබැයි ආඩම්බර අපි බුදුහාමුදුරුවෝ ඊට දේශනා කරේ කියලා අතර වෙන්නේ නැතුව ඔබ කල්පනා කරන්න ඕන. ඔබ හැම දිනාගේ මේ දවස නැත්තම් අනාගතයේ සුබ වෙන්නට නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට හිලි කරවලා වූ කාය වාච මානසික සුචරිතයෙන් යුක්ත වෙන්නට වෙනවා. ඒ කාය වාචික මානසික සුචරිතයෙන් යුක්ත වෙන්නට නම් ඒ කායත වචන පිළිබඳ ලෝභ එන වෙලාවට, මෝහ එන වෙලාවට, දෝෂ එන වෙලාවට, මෝහ එන වෙලාවට ඒක මම කොට අරගෙන ක්‍රියාත්මක වීම නම් මෝ නිත්‍ය සුඛාත්ම දර්ශනයේ කවදාවත් ඔබට සුබ හම්බ වෙන්නේ නැහැ. එන්න පරිහානිය නිසා. පරිහානිය විනා. ඒ නිසා අපට ධර්මයේ තේරුම් ගැනීමේදී අන්තිම තැනට එනකොට, අවසන් විග්‍රහයකට එනකොට සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ නම් වූ මේ ධර්මතාවයේ සරණින් තමයි හැම විටම උදෑසන, දවල් සහ සවස නැත්තම් සම්පූර්ණ කාලයම සුබ බවට පත් කරගන්න පුළුවන් වන්නේ කියන කාරණාව පැහැදිලි කරනමින් මේ ධර්ම ශ්‍රවණයේ මනාව තේරුම් අරගෙන මේ ධර්ම ශ්‍රවණයේ කරුණ නැවත නැවත තේරුම් ගැනීම තුළින් ඔබ හැම දිනාටම මේ කියන ආකාරයට මුළු දවසම සුබ කර ගැනීමට අවශ්‍ය ධර්මීය හැසිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනාවේ කරමින් ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.